บุญธรรมบุญธรรมบุญธรรมวันเดดัมมังดัมมังดัมมังวันเดสังฆังสังฆังสังฆังวันเดบุญธรรมดัมมังสังฆังวันเดได้พินตุนีธรรมสรวณเพื่อปัญจศีลสมาทานวีมัตเณมัสการีคยันนะ สาธุสาธุสาธุนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะ บุตถังสรณังกัจฉามิ บุตถังสรณังกัจฉาม ิธัมมังสรณังกัจฉามิ สัมมังสรณังกัจฉาม ิสังฆังสรณังกัจฉามิดุติยัมติบุตถังสรณังกัจฉามิ ดุติ ยัมติธัมมังสรณังกัจฉามิ ด ุ ติ ยัมติสังฆังสรณังกัจฉามิทัตติยัมติบุตถังสรณังกัจฉามิทัตติยัมติธัมมังสรณังกัจฉามิทัตติยัมติสังฆังสรณังกัจฉามิติสรณกมนังสัมปุณณังคานาติปาตาเวรมณีสิกขาปะทังสมาทิยามิ อะ ทินาทานาเวรมณีสิกขาปะทังสมาทิยามิ คาม ิสุมิจจาจาราเวรมณีสิกขาปะทังสมาทิยามิมุสาวาทาเวรมณีสิกขาปะทังสมาทิยามิสุราเมรยมัจเจปมาดัฏฐานาเวรมณีสิกขาปะทังสมาทิยามิติสรณเณรสันติงปัญจศีลันธัมมังสาธุคังสุรักขังคัตวาปมาเดนะสัมปาเดตะสมันทาจักวาลิสุวัตรากัจจันตุเดวตาสันธัมมังมุนิราจัสสะสุนันตุสัคคะมุคคะดัมธัมมะสะวะนะคาโลอะยัมวะดันตาธัมมะสะวะนะคาโลอะยัมวะดันตาธัมมะสะวะนะคาโลอะยัมวะดันตา නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස විඤ්ඤා උපතං සෙන්ඨා අවිඤ්ඤා නිපතං වරා සංඝෝ පවජමානානම් බුද්ධෝ පවදතං වරෝති ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි වෙස්ට් වර්ජිනියාහි භාවනා සොසයිටි ආරණ්‍ය සේනාසනයෙන් සිදු කෙරෙන සතිපතා සෙනසුරාදා ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට යහුම් කන් දීමටයි පින්නතුන් බලාපොරොත්තු වන්නේ. අද දින ධර්ම දේශනාව සඳහා අප මාතෘකාවසෙන් තෝරාගත්තේ බුදුදහමෙහි විස්තර වන අවිද්‍යාව පිළිබඳවයි. අවිද්‍යාවෙහි ලක්ෂණ මොනවාද? ඒ ලක්ෂණ දුරු කරලා විද්‍යාව උපදවාගෙන දුකෙන් නිදහස් වෙන මාවත කුමක්ද කියන කාරණේයි අප පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්දහවිතං සංසරිතං ආදී වශයෙන් මේ ලෝක සත්‍යය අවිද්‍යා නැමැති නීවරණයෙන් වෙලිලා තෘෂ්ණාවෙන් යුක්තව සසර බොහෝ කාලයක් ගමන් කරන සත්වයනොයි මේ ඉන්නේ. අන්න එවැනි සත්‍යයන්ට ප්‍රඥා ලෝකේ ලබා දීම සඳහායි භාග්‍යවතුන් වහන්සේ පුර අවුරුදු 45ක්ම ධර්ම දේශනා කළේ. උන්වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරන්න ආරම්භ කරමින් ප්‍රථම ධර්ම දේශනා වශයෙන් එදා පස්සක මහණුන්ට ධර්ම දේශනා කිරීම ආරම්භ කරමින් දේශනා කළේ. උන්වහන්සේ ලබාගත් අවබෝධය ඊට පරයය වචන කිහිපයකින් උන්වහන්සේ විස්තර කරනවා. චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී ආදී වශයෙන් උන්වහන්සේගේ ඥානය පැහැදිලි කරනවා. උන්වහන්සේට ධර්ම ඇස පහළ වුණා, ඥානය පහළ වුණා, විද්‍යාව පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා ආදී වශයෙන් උන්වහන්සේ ලබාගත්තව මේ අවබෝධය පැහැදිලි කරනවා. එතැන් පටන් උන්වහන්සේ පුර අවුරුදු 45ක් තිස්සේ ක්‍රියා කරේ ලෝකයට මේ සදහම් පණවිඩය තුළින් අවිද්‍යා අන්ධකාරය දුරු කරන්නටත් ප්‍රඥා ලෝකය විද්‍යාව ලෝකයට ලබා දීම සඳහාත් උන්වහන්සේ මේ විදියට ක්‍රියා කළේ. අවිද්‍යා කියන වචනෙහි සාමාන්‍ය තේරුම තමයි නොදැනීම කියන එක. සාමාන්‍ය ලෝකයේ නොදැනීම කියන එක බොහෝ දේවල්ට විස්තර කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ අවිද්‍යාව කියලා දේශනා කළේ ඊට වඩා ගැඹුරු දෙයක්. අවිද්‍යාව, මෝහය නැත්නම් නොදැනීම කියන එක කරුණු දෙකකින් බෙදන්න පුළුවන්. එකක් තමයි කර්මය පිළිබඳව නොදැනීම, අනිත් කාරණය චතුරාර්ය සත්‍ය නැත්නම් හේතුඵල ධම පරිසම්පාදේ නොදැනීම. මෙන්න මේ කරුණු දෙක නොදැනීම තමයි බුදුදහමෙහි අවිද්‍යාව වශයෙන් සඳහන් කරන්නේ. වෙන වෙන දේවල් අපි නොදැනගත්තට අවිද්‍යාව කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. මෙන්න මේ කාරණේදී පින්නතුනි භාගතුන් වහන්සේ වරක් දේශනා කරනවා අන්ධකාර කියන සූත්‍රයේහි. මේ ලෝකයේහි විශ්වයේ තියෙනව සමහර ග්‍රහලෝක. ඒ ග්‍රහලෝකවලට ආලෝකය වැටෙන්නේ නැහැ. ඊට ඉදිරියෙන් තියෙන වෙනත් ග්‍රහලෝකවලට සෙවණැල්ලට අහු වෙලා සූර්යාගෙන් නිකුත් වන ආලෝකය සමහර ග්‍රහලෝකවලට පතිත වෙන්නේ නැහැ. එවැනි ග්‍රහලෝක අන්ධකාරයමයි තියෙන්නේ. සත්‍යයන් කර්මාණ්ඩෝප එවැනි තැන්වලත් ඉපදෙනවා. ඉපදෙන සත්‍යයන් අන්ධකාරය ඉපදෙනවා. අන්ධකාරයම ජීවත් වෙනවා. අන්ධකාරයම මරණයටපත් වෙනවා. මෙන්න මේ අන්තරීක්ෂය කියන ග්‍රහලෝක පිළිබඳව භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරන විට ස්වාමින් වහන්සේලා අහනවා, භාග්‍යතුන් වහන්සේ මේ අන්තරීක්ෂය කියන ස්ථානවලට වඩා අන්ධකාරයක් ලෝකයේ තියෙනවාද කියලා. මේ අවස්ථාවේදී බුදුහාමුදුර දේශනා කළේ, ඔව් මහණෙනි, මේ අන්ධකාරයේම ඉපදිලා අන්ධකාරයේම ජීවත් වෙලා අන්ධකාරයේම මිය යන සත්‍යයන් ඉන්න අන්තරීක්ෂ ග්‍රහලෝකටත් වඩා අන්ධකාරයක් මේ ලෝකයේ තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය කියලා. මෙන්න මේ අවිද්‍යාව කියන අන්ධකාරය කොයිතරම් බලවත්ද කියන එක අපිට මේ උදාහරණෙන් තේරුම් ගන්න පුළුවන්. තවත් එකක උදාහරණයක් දක්වනවා. කිසියම් අන්ධ පුද්ගලයෙක් ඉන්නවා. දැස නොපෙනෙන පුද්ගලයෙක්. මේ දැස නොපෙනෙන පුද්ගලයාට අනිත් අය ඊටාම දුර්වර්ණ වස්ත්‍රයක් දෙනවා. දෙන්නේ නිකන් නෙවෙයි, ඔහුට කියනවා මේක තමයි ලෝකයේ තියෙන ලස්සනම වටිනාම ඇඳුම කියලා. මෙහෙම ප්‍රකාශ කළ ඇඳුම දුන්නාම මේ අන්ධ මිනිස්සු මේක විශ්වාස කරනවා. විශ්වාස කළා ඒ ඇඳුමත් ඇඳගෙන නොයෙක් තැන්වල ඇවිදිනවා. ඇවිදින ගමන් අනිත් හමු වෙන ඇටත් කියනවා, මං ඇඳන් ඉන්නේ ලස්සනම වටිනාම ඇඳුම කියලා. මෙහෙම බොහෝ දෙනාට කියනකොට අනිත් අයත් මේ තැනැත්තා විහිළුවට ලක් කරන්නට ඔහුට කියනව ඇත්ත තමයි කියලා මොහුව තවත් උද්දීපනය කළ තියෙනවා. මෙහෙම තැනින් තැන ඇවිදෙන අවස්ථාවේදී එක්තරා කරුණාවන්ත බුද්ධිමත් කෙනෙක් මේ තැනැත්තාට මුණ ගැහෙනවා. ඒ තැනැත්තාටත් ඔහු කියනව, මා මේ ඇඳගෙන ඉන්නේ ලෝකේ තියෙන ලස්සනම වටිනාම ඇඳුම කියලා. මෙහෙම සඳහන් කරපු අවස්ථාවේදී ඒ තැනැත්තා මොහුට ඒක පැහැදිලි කළ දෙන්නේ නැහැ. ඔහු ඉතාම බුද්ධිමත් ක්‍රියාවක් කරනවා. මොකක්ද ඒ ක්‍රියාව? ඒ ක්‍රියාව තමයි ඔහු එක්කරගෙන යනවා ඉතාම දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් ළඟට, ඇස් වෛද්‍යවරයෙක් ළඟට. ගිහිල්ලා මේ තැනැත්තාට ඇස් සුව කරන්න පුළුවන් මට්ටමේ කෙනෙක් ඔහු ගැස් දෙක සුවපත් කරනවා. දැස සුවපත් කරපු අවස්ථාවේදී මේ තැනැත්තා මුලින්ම බලන්නේ තමන්ගේ ඇඳුම දිහා. බැලුව ගමන් ඔහුට තේරෙනවා ඔහු මෙතෙක් කල් මුලා වෙලා හිටියේ කියලා. ඔහු ඒ ඇඳුම ගාලවලා අයින් කරනවා. මේ උදාහරණය දක්වන්නේ පින්නතුනි අපත් ඒ වගේ අපි ලෝකේ වටිනාකම් දීගෙන ඉන්නේ මේ අන්ධයා අර අපිරිසිදු දිරාපත් වෙච්ච වස්ත්‍රයට දීපු වටිනාකම තමයි අපිත් මේ වටිනාකම් දීගෙන ඉන්නේ. අන්න එවැනි ලෝකයකට බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් අපට ධර්ම දේශනා කරනකොට අපට තේරෙනවා අපි මේ තරම් ජීවිතේ වටිනා කියලා හිතාගෙන හිටේ දේවල් කොයිතරම් නිසරු දේවල්ද කියලා අපිට තේරෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ නිසරු දේ සරුවට අරගෙන අපි ජීවිතේ කොයිතරම් දේවල් නිසා දුකටපත් වුණාද, කොයිතරම් පීඩනෙටපත් වුණාද කියලා අපිට තේරිලා අපි මෙහි මහා බර දුක බිමින් තියලා දුකෙන් නිදහස් වෙලා විමුක්තිය කරා පියවර තබනවා. මෙන්න මේ ගමන් මාර්ගයේ තමයි භාග්‍යතුන් වහන්සේ අනුගමනය කළේ. එහිදී පළවෙනි කාරණය තමයි අවිද්‍යාවේ මුල් ලක්ෂණය කර්මය නොදෙනීම. අපේ හිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන යහපත් හෝ අයහපත් දේවල් වලට ඊට අනුරූප වූ විපාකයක් ලැබෙන්නේ නැහැ කියන හැඟීම තමයි මේ ලෝකයේ ලොකුම අන්ධකාරය. මේක දැඩිවම ගත්ත කෙනා දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා. නත්ති දෙන්නම්, නත්ති ඉට්ටම්, නත්ති හුතම්, නත්ති සුකට දුක්ඛරාණං කම්මානම් පලං විපාකෝ, නත්ති අයං ලෝකෝ, නත්ති පරෝ ලෝකෝ, නත්ති මාතා, නත්ති පිතා, නත්ති සත්තා ඕපපාතිකා, නත්ති සත්තා සමන බ්‍රාහ්මනා සමග්ගතා සම්මා පටිපන්නා. මේ ආදී වශයෙන් දුන් දෙහි විපාක නැත, යාගේ විපාක නැත, හෝමේ විපාක නැත, මෙලවක් නැත, පරලොවක් නැත, මවට සැලකීම අනිසංස නැත, පියාට සැලකීම අනිසංස නැත, කර්ම විපාක නැත, ශ්‍රමණ බ්‍රාහ්මණයට සැලකීම විපාක නැත. මේ ආදී වශයෙන් කරුණු 10ක් සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන මට්ටමට අවිද්‍යාවේ දැඩිවම පතුල විදිහට සලකන්නේ මේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. මේක ඉතාම භයානක දෙයක් වෙනතුනි. මේ මතයට ආපු කෙනාට ලෝකේ නොකරන්න බැරි වරදක් නැහැ. බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලයේ මක්කලි ගෝසාල කියන සත්සාස්තුරවරයන්ගෙන් එක්කෙනෙක් හිටියා. ඔහු මේ වාදය ගත්තු, අකිරිය වාදය ගත්තු කෙනෙක්. බුදුහාඳුර දේශනා කරන මේ මක්කලි ගෝසාල තලං අනර්ථකාරී කෙනෙක් මම තවත් දකින්නේ නැහැ කියලා. මේ මතය ගත්තු කෙනාට පින්නතුනි නොකරන්න බැරි වරදක් නැහැ. මෙන්න මේ தත්වයෙන් මිදෙන්න තමයි බුදුහාඳුර මුලින් ධර්ම දේශනා කළේ. මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ දැඩිව කෙනෙක් අරගෙන ඒ අදහසින් මිදගෙන මිය ගියොතින් ධර්මයේ සඳහන් වෙන ඔහු නිර්යාගාමී වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ දැඩි මිත්‍යා දෘෂ්ටිය අත්හරින තුරුම ඔහු දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒ අපාගත தත්වයෙන් මිදෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මේක ඉතාම භයානක தත්වයක් වෙනතුනි. අපේ සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ නියති මිත්‍යා දෘෂ්ටියම නැහැ. අන්‍යාගමික කෙනෙක් ගත්තත් මේන් කිහිපයක් කරුම් විශ්වාස කරනවා. ආම වශයෙන් තමන්ගේ අම්මට තාත්තට සලකනවා. ලෝකයේ සදාචාරය පිළිගන්නවා. මේ 10ම නොපිළගන්නා අය ඉන්නේ ඉතාම අඩුවෙන්. කෙසේ වෙතත් පින්නතුනි මේ දැඩි මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස් වෙලා ඊළඟට පත් වෙන දේ තමයි සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිය සමහර ඉන්නවා. එයින් කීපයක් විතරක් පිළිගන්නා අය ඉන්නවා. ඇතැම් විට ලෝකයේ සදාචාරවත් විදියට මානසික දහම එයාගේ ළඟ තියෙනවා. ඒ ඇතැම් විට නියති මිත්‍යා දෘෂ්ටියේ නැති නිසා සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටියේ හිටියත් එයා ඇතැම් විට හොඳ තැන්වල උපදින්න පුළුවන්. අන්‍යාගමික කෙනෙක් කියලා අපට එක විටම දුගතිගාමි වෙනවා කියලා කියන්න බෑ. ඒ අය හොඳ දේවල් කරන අය ඉන්නවා. අන්නේ වෙනි අය ගැන තමයි සඳහන් වන්නේ මහා කම් විභංග සූත්‍රයේ සඳහන් වෙනවා. සමහර අය මිත්‍යා දෘෂ්ටි අරගෙන හිටියත් ඒ අවසාන කාලයේ වඩු කරගෙන සුගතිගාමි වෙනා ඉන්නවා කියලා. ඊළඟට පින්නතුනේ මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියේ සාමාන්‍ය මට්ටමේ ඉන්න කෙනා ඊළඟට ඇතැම් විට කර්මය පිළිබඳව විශ්වාස කරනවා. නමුත් කර්මය පිළිබඳව විශ්වාස කළත් ඒ තැනැත්තා ඔහු ලෝකයේ ඇතිවීම නැතිවීම ලෝක යථාර්ථය පිළිබඳව තේරෙන්නේ නැහැ. එමකක්ද ඔහුට තවදුරටත් අවිද්‍යාව තියෙනවා. ඔබ බැලුවොත් ඔබට පෙනෙයි මජ්ක්‍ධිම නිකායේ සම්භාසව සූත්‍රයේ සඳහන් වෙනවා. යම් කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන සත්‍යයම නැවත ඊට අනුරූපව ඉපදෙනවාය කියලා. ඒ සත්‍යයම නැවත ඉපදෙන්නේ කියලා කියනවා නම් ඒක දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි විසෝකයක් කියලා. ලෝකෝත්තර සම්මාදිටිට සාපේක්ෂව කම්මසගතා සම්මාදිටියත් පිනතුනේ නිවැරදි නැහැ. අපි ඇතැම් විට කම්මසගතා සම්මාදිටියේ ඉඳලා යම් යම් ක්‍රියාවන් කරනවා. අපුඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්, පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්. නමුත් මේ ත්‍රිවිධ සංඛාරම කළත් අපි පයෝගාභි සංඛාර මට්ටමට එන්නේ නැහැ. මේ ත්‍රිවිධ සංඛාරම පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියන මේ සංඛාර තුරම අවිද්‍යාවච්ඡ සංඛාරා කියපු විදියට අවිද්‍යාව පාදක වෙයි සිද කරන්නේ. ඒ නිසා අපි සංසාර චක්‍රයේ තුලමයි ඉන්නේ. අපි සංකරණ සංඛාර රැස් කරමින් කළු කර්ම, සුදු කර්ම, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම සිද කරමින් අපි නැවත නැවත සසර තුල ගමන් කරනවා. අන්නේ නිසා ඊළඟ පියවර විදියට අවිද්‍යාවේ හි දෙවනි පියවර හේතුඵල ධම, චතුරාර්ය සත්‍ය, දුක පිළිබඳව නොදන්නාකම අවිද්‍යාව විදියට ධර්මයේ සඳහන් වෙනවා. අවිද්‍යා කියන නමින් සඳහන් වන බොහෝ සූත්‍රවල දැක්වෙන්නේ දුක්ඛය අඥානං, දුක සමුදය අඥානං ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදන්නාකම. නැත්තං රූපං නපස්සති, රූප සමුදයං, රූප නිරෝධං, රූප නිරෝධගාමිනි පටිපදං ආදී වශයෙන් රූප වේදනාදී ස්කන්ධ පංචකය, ඒ සමුදය නිරෝධය නිරෝධ කරන මාවත කියන මෙන්න මේ හතර ආකාර වූ ස්කන්ධ පංචකය පිළිබඳව නොදන්නාකම, නැත්තං චතුරාර්ය සත්‍ය නොදන්නාකම අවිද්‍යාව විදියට දක්වනවා. පෙනුතින් අපි මෙතෙන්දී පැහැදිලි කරගන්න වටිනවා මෙන්න මේ දුකෙහි යථා ස්වභාවය නොදන්නාකම, හේතුඵල ධමෙහි නොදන්නාකම, පරිසම්පාදයේ නොදන්නාකමෙහි ලක්ෂණය මොකද්ද කියලා. දැන් අපට ඇතැම් විට හිතෙනවා අනිත්‍ය ඔක්කොම මිත්‍යා දෘෂ්ටි, අපි නිතරම වනහනයි, අපි නම් හොඳ සම්මාදිට්ඨියේ ඉන්නේ කියලා අපි හිතන් ඉන්නේ නේද? එහෙම වෙන්න පුළුවන්. නමුත් වෙනුතින් කල්පනා කරලා බලන්න අපේ ඉන්න දැක්ම කොයිතරම් නිවැරදිද කියලා. යම් කෙනෙක් හිතනවා නම් යම් දෙයක් ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය මේ මොහොතේ පේන රූපය තමන් දකින්නේ කියලා, මේ මොහොතේ ඇහෙන ශබ්දය තමන් අත්විඳින්නේ, මේ මොහොතේ විඳින රස දැනෙන රසයයි තමන් අත්විඳින්නේ කියලා හිතනවා නම් ඒක නිවැරදි දැක්මක් නෙවෙයි, ඒකත් අවිද්‍යාවක්. කියන්නේ ඇසට මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ දකින රූපය කියලා හිතනවා නම්, තමන් දැනගන්න රූපය කියලා හිතනවා නම්, ඒක අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒ වගේම තමන් හිතනවා නම් ඇහැට රූපයක් දකිනකොට මේ පේන්නේ කලින් තිබිච්ච රූපයක්. මම මේ රූපේ දැක්කට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියලා හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒ වගේම තමාට යම්කිසි සිතුවිල්ලක් හිතරෙනකොට ඒ සිතුවිල්ලට අනුරූප වූ රූපයකට යනවා නම්, වෙනත් විදියකින් කියනවා නම් තමන්ගේ මනසට රූපයක් එනකොට ඊට අනුරූප වූ රූපය හොයාගෙන රූපයේ හිතේ මැවෙනවා නම්, ඒ රූපය බාහිර තියෙනවා කියලා හිතනවා නම් අන්න ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඊළඟට ඇහැට පේන රූපයක් අතින් අල්ලන්න පුළුවන් කියලා හිතනවා නම්, ඒ ඇහැට පේන රූපය කනට අහන්න පුළුවන්, දිවට රස විඳින්න පුළුවන් ආදී වශයෙන් අනිත් ඉන්ද්‍රියන් වලින් ඒ විදිහට ස්පර්ශ කරන්න පුළුවන් කියලා හිතනවා නම් මේකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. තවත් විදිහකින් කිව්වොත් අපේ ඇහැට පේන රූපය ඒ පේන විදියට Tamanට හැම වෙලාවෙම පේනවා කියලා හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. ඒ වගේම Tamanගේ ඇහැට යම් කිසි දෙයක් පේනවා නම් රූපයක්, බිත්තියක්, පොතක් පතක්, පඨවි ආපෝ තේජෝ වාය සතර මහා භූත රූප, මේ පේන ස්වභාවය මට වගේම අනිත් හැම දෙනාටම ඒ විදියටම අත්විඳින්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් අවිද්‍යාවේ ලක්ෂණයක්. නිදසුනක් වශයෙන් කියනවා නම් විද්‍යාඥයෙක් විද්‍යාගාරයක් තුළ යම්කිසි පරීක්ෂණයක් කරනවා නම් යම්කිසි පඨවි ආපෝ වාදී කොටසක් පිළිබඳව ඔහු ඇතැම් විට කියනවා මේ විදියට මෝනෑම කෙනෙකුට අත්විඳින්න පුළුවන් කියලා. ඒකත් වෙනතුනේ නිවැරදි නෑ. අපේ ඇහැට මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ තමන් අත්විඳින ලෝකය, තමන්ගේ කර්මානුරූපව තමන්ට නිර්මාණය කළ දෙන ලෝකයයි පේන්නේ. ඒක තමන්ට ඊළඟට ඒ විදිහටම අත්විඳින්නත් බෑ. ඒ විතරක් නෙවෙයි අත්දැකීම අනිත් කෙනාට ඒ විදිහටම සමාන වෙන්නේත් නෑ. මෙන්න මේ විදිහට පින්නතුනි අවිද්‍යාවේ විවිධ ස්වභාවයන් අපට විස්තර කරන්න පුළුවන්. මෙන්න මේ දේවල් වල අවසාන ප්‍රතිඵලය මොකද්ද? මෙන්න මේ අපේ නොදැනීම හේවත් අවිද්‍යාව තුල ඉන්නකොට අපේ ලක්ෂණය තමයි අපේ ඇහැට රූපයක් පේනකොටම අපි හිතන් ඉන්නේ මේ බාහිර පේන රූපය. ඒ රූපය කලිනුත් තිබුණා, මන් දකින මොහොතේත් ඒක තියෙනවා, දැක්කට පස්සෙත් ඉතුරු වෙනවා. ඕනෑම වෙලාවක තමන් ඒක හිතනකොට ඒ හිතන මොහොත තුල ඒකේ විදියටම තියෙනවා කියලා හිතනවා. ඔබ ශ්‍රී ලංකාව විපදිච්ච නිවස ගැන මතක් කරලා බලන්න. ඒක මතක් කරනකොටම ඔබට යම්කිසි දෙයක් බාහිර තියෙනවායි කියලා හිතෙනවා. ඒ වගේම ඒ පේන්නේ මේ මොහොතේ තියෙන ගේ කියලා ඔබට හිතෙන්නේ. ඇත්තටම මේ මොහොතේ තියෙන ගේ නෙවෙයි. ඒ අතීතයේ දැකපු අත්දැකීම් ටික නිරුද්ධ වෙලා ඊට අනුරූපව මේ මොහොතේ තමන් හිතින් නිර්මාණය කරගන්න රූපයයි ඔබට ඒ පේන්නේ. ඔබේ හිතමයි ඔබ ඇත්තට මේ කියවන්නේ. මෙන්න මේක තමයි යථාර්ථය. මෙන්න මේ අවබෝධය තුල අපි නොසිටියොතින් අපි අර හිතට නැගෙන අරමුණු බාහිර රූපයට ගැට ගැහුවොතින් මොකද වෙන්නේ? ඒක සුභයි අසුභයි කියලා ගත්තත් නොගත්තත් පින්නතුනි බාහිර රූපයක් ඇතයි කියලා ගත්තොතින් අපි ඉන්නේ කාම භූමිය තුළ ඉන්නේ. සමහර කෙනෙක් හිතනවා බාහිර රූප මට මතක් වෙනවා, හැබැයි මම ඒ කිසිම රූපයකට ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ කියලා කියනවා. නමුත් පින්නතුනි ඇලෙන්න ගැටෙන්න ඕනේ නැහැ. ඔබ අහන දකින සිතන දේවල් බාහිර ඇතේ කියලා හිතුවත් අප ඉන්නේ කාම භූමිය තුළමයි. අපි ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින්මයි ඉන්නේ. ඇතැම් විට මේ පේන රූපේ අනිත්‍යයි දුක අනාත්මයි කියලා බලන්න පුළුවන්. හැබැයි බැලුවත් ඉන්නේ සම්මුති ලෝකයමයි. සංසාර චක්‍රය තුළමයි ඉන්නේ. අපේ සාස්ත්‍යය තුළ උච්ඡේදයක් අපේ හිතින් ගොඩනගා ගැනීම විතරයි වෙන්නේ. බුදුදහම දේශනා කරන්නේ ඇතිවෙච්ච දෙයක නිරෝධයක් නෙවෙයි, තියෙන දෙයක නිරෝධයක් නෙවෙයි, සාසත උච්ඡේදයක් නෙවෙයි. බුදුදහම කියලා කියන්නේ අනුත්පාද නිරෝධයට දේශනා කරන දහම. මුළු ලෝකයාම ධර්ම දේශනා කරන්නේ මේ ඇති ලෝකයෙන් නිදහස් වෙන්න. ඇති ලෝකයෙන් නිදහස් වීම සඳහා ඕන් පුඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්, අපුඤ්ඤාභි සංඛාර කරන්න පුළුවන්, ආනෙන්ජාභි සංඛාර කරන්න පුළුවන්. නමුත් ඔවුන් මේ සංසාර චක්‍රය තුල ඉන්නේ. කළු කර්ම කළත්, සුදු කර්ම කළත්, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම කළත් අවිද්‍යා පාදකවයි අපි ඉන්නේ. මේ සංසාර චක්‍රය තුලමයි අපි ඉන්නේ. ඒ නිසා අනුසෝතගාමි ලෝකයක් මේ ලෝකයේ දකින්න ලැබෙන. ඇතැමිට තමන් ගැහ ඉදිරියට පේන රූපය කැඩෙනව බිඳෙනව කියලා හිතන්න පුළුවන්. එහෙම හිතීම යම්කිසි පමණකට හොඳයි පින්නතුනි. විපරිණාමය දකින්නක හොඳයි. ඒ තියෙන දේ වෙනස් වීමට කියන්නේ විපරිණාමය කියලා. ඒක අනිත්‍ය නෙවෙයි. ඒක චේන්ජින් එක. ඒක විපරිණාමය. මේ විපරිණාමය කියන එක භාගතුන් වහන්සේ ගිහිගෙන නික්මෙන කලින්ම දැනගත්තා. චන්නැමතියත් එක්ක උයන් කෙළියට යනකොට ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් දැකගත්තු අවස්ථාවේදී උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ විපරිණාමය වෙනස් වීම. ඒ වෙනස් වීම තේරුම් ගැනීම යම්කිසි විදියක විරාගී බවකට යොමු වෙන්නට හේතුවක් වෙනවා. ආදීන දකින්න හේතුවක් වෙනවා. හැබැයි නිස්සරණයේ දකින්නම් පිනතුනි මේ ඇති ලෝකයක නිරෝධයක් දැකලා විතර ප්‍රමාණවත් නැහැ. සැබෑ නිස්සරණයක් දුකේ නිදහස් වීමක් දකින්න නම් අනුත්පාද නිරෝධය සඳහා වූ අනුශාසන අපි අහන්නට ඕන. බාහිර රූපයක් නිර්මාණය නොවන විදියට දැක්මක් ඇති කරගත හැකි අනුශාසන අපි අහන්නට ඕන. අන්නේ දහමට තමයි පටිසෝතගාමී දහම කියලා කියන්නේ. ඒක තමයි බුදුදහමේ දේශනා කරන අනුශාසනය. පටිසෝතගාමීන් නිපුණන් දුද්දසං අනුන් මේක තේරුම් ගන්න අමාරු. ඊතාමසියොන් උඩුගම් බලා යන පටිසෝතගාමී දහමක් කියලා කියන්නේ මේකයි. ලෝකේ හැමදේනම දුකයි කියලා කියන්නේ ලෙඩවීම, මහලවීම, මරණය කියන මෙන්න මේ බාහිරින් පනවාගත්තු ලෝකයේට තියෙන දුක තමයි දුක කියලා කියන්නේ. නමුත් බුදුදහමට වඩා ගැඹුරට යන ධර්මයක් පින්නතුනි. අන්නේ කරුණ අපි ටිකෙන් ටික සාකච්ඡා කරන්න උත්සාහ කරමු. එතකොට මෙන්න මේ අවිද්‍යාව මට්ටමින් මිදිලා විද්‍යාව ලබා ගන්න සඳහා අපි මොකද කරන්න ඕනේ කියන කරුණොත් අපි සාකච්ඡා කරන්න වටිනවා. භාග්‍යවතුන් වහන්සේ අවිද්‍යා සූත්‍රයේදී දේශනා කරනවා යම්කිසි කෙනෙකුට මේ අවිද්‍යාව ඇති වෙන්න හේතුව මොකද්ද? නොදැනීම, අනුවණකම ඇති වෙන්න හේතුව මොකද්ද කියලා. අනුවණ බව ඇති වෙන්නට හේතුව තමයි නීවරණ. කාමච්ඡන්ද ආදී පංච නීවරණ නිසා ඒ දෙක අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වෙනවා. ඊට ආසන්නම හේතුව විදිහට නීවරණ දක්වනවා. ඒ නීවරණ ඇති වෙන හේතුවක් දක්වනවා. ඒ තමයි කාය, වචී, මනෝ දුස්චරිතය, ත්‍රිවිධ දුස්චරිතය. ඒ ත්‍රිවිධ දුස්චරිතය ඇති වෙනටත් හේතුව දක්වනවා. ඒකට හේතුව තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයට හේතුවක් දක්වනවා. ඒකට හේතුව තමයි අසති අමනසිකාරය. අසති අමනසිකාරයටත් හේතුව දක්වනවා. ඒ මොකද්ද? ඊට හේතුව තමයි අයනුසෝ මනසිකාරය. අයනුසෝ මනසිකාරයට හේතුව අශ්‍රද්ධාව. අශ්‍රද්ධාවට හේතුව අසද්ධර්ම ශ්‍රවණය. අසද්ධර්මයට හේතුව පාපමිත්‍ර අසත්පුරුෂ ආශ්‍රය කියලා දක්වනවා. අසත්පුරුෂ ආශ්‍රය නැත්තම් මෝඩ අයගේ ඇසුර නිසා තමයි අපි අයහපත් දේවල් අහලා අශ්‍රද්ධාවට පත් වෙලා අයනුසෝ මනසිකාරයෙන් අසති අමනසිකාරයෙන් ඉන්ද්‍රිය අසංවරයෙන් ත්‍රිවිධ දුස්චරිත කළා අපි නීවරණ වලින් අවිද්‍යාව තුල බැසගන්නේ. මෙන්න මේ මාර්ගයෙන් නිදහස් වෙන නම් කල්යාණ මිත්‍රාශ්‍රය අපි ලබන්නට ඕන. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්නට නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් ආසන වශයෙන් සත්බොජ්ජංග වඩන්නට ඕන. සත්බොජ්ජංග වඩන්න නම් සතර සතිපට්ඨාන තුල වාසය කරන්නට ඕන. සතර සතිපට්ඨාන තුල වාසය කර කිරීම සාර්ථක වන්නේ ත්‍රිවිධ සුචරිතයේ කාය වචී මනෝ සුචරිතය තුල ඉන්නට ඕන. ත්‍රිවිධ සුචරිතය ආරක්ෂා වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවරය ආරක්ෂා වෙන්නට නම් සති සම්පජඤ්ඤය ඊට වූ අදාළ වූ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයට මුල් වන ශ්‍රද්ධාවත් සද්ධර්ම ශ්‍රවණයත් කල්යාණ මිත්‍රාශ්‍රයත් තියෙන්නට ඕන. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නැමැති වැහි පොද කන්දක් මුදුනට ලැබෙනකොට ඒ කන්ද වටේ තියෙන දිය ඇලි ආදිය සස්රීක වෙනවා වගේ අපේ ජීවිතවලට කල්‍යාණ මිත්‍රත්වයේ නැමැති වැසි දිය දහර ලැබෙනකොට අපේ සියලුම ගුණ දහම් සම්පූර්ණ වෙලා විද්‍යා විමුක්තිය කරා පිරගෙන යනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දුකෙන් නිදහස් වන නම් ප්‍රධාන වශයෙන් ලෝභ, ద్వේෂ, මෝහ කියන මේ අකුසල මූලයන් තුන දුරු කරන්නට ඕන. ලෝභය කියලා කියන්නේ අයනුස්සව මනසිකාරයෙන් සෝභ නිමිත්තට ඇලීම. ద్వේෂය කියලා කියන්නේ අයනුස්සව මනසිකාරයෙන් අසෝභ නිමිත්තේ ගැටීම. මෝහය කියන්නේ මුලාවටපත් වීම, නොදැනීම. ලෝභය කියන කාරණේ සඳහන් කරන්නේ ලෝභය අල්ප සාවජ්ජයි දණ්ඩ විරාගී කියලා සඳහන් කරනවා. ලෝභය වැඩිපුර ආදීනව නැහැ. නමුත් ඒක දුරු කරන්න අමාරුයි. ද්වේෂය ගැන සඳහන් වන්නේ මහා සාවද්‍යයි කිප්ප විරාගී කියලා. ද්වේෂය ආදීනව වැඩි, නමුත් දුරු කරන්න එච්චර අමාරු නැහැ. මෝහය සඳහන් කරන්නේ මහා සාවද්‍යයි දණ්ඩ විරාගී කියලා. ඒකේ ප්‍රතිපලයක් බලවත්, ආදීනවයක් බලවත් දුරු කරන්නත් අමාරුයි කියලා. මෙන්න මේ දුරු කරන්න අමාරු මෝහය, අවිද්‍යාව, නොදැනීම, දුරු කිරීම පිළිබඳව ධර්මයේ ආරම්භයේ පටන්ම කරුණු සඳහන් වෙනවා. ප්‍රඥාව ලබා ගැනීම සඳහා, විද්‍යාව සාක්ෂාත් කර ගැනීම සඳහා, සමාධිත්‍ය ලබා ගැනීම සඳහා ආසන්න වශයෙන් හේතු වන ප්‍රධාන කරුණු හතරක් දක්වනවා. ඒ තමයි කල්යාණ මිත්‍ර සත්පුරු ශාස්ත්‍රයත්, ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්, ධර්මාන ධර්ම ප්‍රතිපදාවත් කියන මේ කරුණු හතර. ධර්ම මාර්ගයේ ආරම්භයේ පටන් අවසානය දක්වා අඛණ්ඩව පවත්වා ගත යුතු කරුණු හතරක් විදියට පඤ්ඤා උද්ධිකර ධර්ම හැටියට අංගුත්තර නිකායේදී මේ කරුණු හතර ඉතාම පැහැදිලිව දැක්වෙනවා. එනිසා අපි කොතෙක් දුරට අවිද්‍යාව දුරු කළාද, රාගාදී කෙලෙස් දුරු කරනවාද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකය මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය, සත්පුරු ශාස්ත්‍රය ආදී මේ කරුණු හතර කොයිතරම් දුරට අපි ජීවිතේ ලබාගෙන තියෙනවාද කියන කාරණේ. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය අපට ලැබෙන සසර පිනකින්, ඒ පිනෙන් ලැබෙනකොට අපි දක්ෂ වෙනට කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්නට, ඔවුන්ට අවනත වෙන්නට, ඔවුන් කියන දේ අහන්නට, ඔවුන් ඇසුරු කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා අපි ළඟත් ගුණාංග තියෙන්නට ඕන. පරිත්‍යාගී සීලත්වය, කළගුණ සැලකීම, සුහඳභාවය, සිල්වත් බව, මේ ආදී ගුණාංග තියෙනකොට අපට කල්යාණ මිත්‍රයන්ට ළඟා වෙන්න පුළුවන්. හැබැයි ඒ සියලටම වඩා ඉදිරියට යනකොට අවංක භාවය කියන ගුණාංගයේ, බුද්ධිමත් බව කියන ලක්ෂණ අපේ ළඟ අනිවාර්යෙන් පිහිටුනොත් තමයි සැබෑ ලෙසම කල්යාණ මිත්‍රත්වයෙන් නිසි ඵල ලබා ගන්නට අපට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ ගමන් මගේ යද්දි පිනතුණි අපට ප්‍රාථමික මට්ටමින් ලෝභ දේශ දෙක දුරු කරන්න පුළුවන්. ඒක සුගතිගාමි වෙන හේතුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ විද්‍යාව නැත්තම් විද්‍යාව සම්මා දිට්ඨිය යහපත් දැක්ම කොටස් දෙකකට බෙදනවා. මජ්ක්‍ධිම නිකායේ මහාචාර්ය සූත්‍රයේ භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා සම්මා දිට්ඨියෙන් පහම් බෙක්කවේ දොහං වදාමි. අත්ති බෙක්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. මහණෙනි මම සම්මා දිට්ඨියේ කොටස් දෙකකට දක්වනවා. මොකද්ද? සාස්ත්‍රව පිනට බර වූ සැප විපාක ගැන දෙන සම්මා දිට්ඨියක් තියෙනවා. දෙවෙනි කාරණය තමයි අත්ති බෙක්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියලා. ආර්ය වූ, අනාස්තර වූ, ලෝකෝත්තර වූ මාර්ගාංගයක් වූ, ආරස්මණික මාර්ගයේ අංගයක් වූ සම්මා දිට්ඨියක් තියෙනවා. මෙන්න මේ දෙකේදී අපට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබෙන පළවෙනි ලක්ෂණය තමයි, ආනිසංසය තමයි, මේ කර්මය පිළිබඳව දැනුම තියෙන කම්මස්සකතා සම්මා දිට්ඨිය ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. සිත මුල් වෙලා කයින් වචනෙන් සිතින් කරන කර්මයන්ට ඊට අනුරූප වූ සැප විපාක, දුක් විපාක ලැබෙනවා කියන දැනුම, අවබෝධය මුල් වශයෙන් අපට ලැබෙනවා. ඒ ලැබිච්ච ගමම පිනොතින අපි හැකිතාක් දුරට සබ්බ පාපසකරණං කියපු විදියට අකුසලෙන් මිදෙන්නටත්, කුසලස උපසම්බදා කියපු විදියට කුසල් දහම් කරගන්නටත්, ලෞකික කුසලයේ කරන්නටත්, සචිත්ත පරියෝධපනං කියපු විදියට සිත දමනය කරන්නටත් අපි හැකිතාක් දුරට උත්සාහ කරනවා. මෙන්න මේ මූලික පදනම පිනතුණි තාම වැදගත්. මෙහිදී අපි හැකිතාක් දුරට දාන ආදී පින් දහම කරනවා. දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ කියලා මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කරනකොට අපට මේ ලෝකයේ වශයෙන් උපදි සම්පත්, උපදි විපාක ලබන්නට පුළුවන්. එහි ආනිසංස විදියට නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්මයේ හැසිරීමට පහසුකම් ලැබීම, මේ ආදී ආනිසංස රැසක් තමන්ගේ ජීවිතේ ලැබෙනවා. අන්නේ ආනිසංස ටික සසර කලාව පින්කම් වලින් විතරක් නෙවෙයි, පොබ්බේක කත පුණ්‍යතා කියලා කියන්නේ මේ ජීවිත කාලයේදී කලින් කරපු කර්ම මේ ජීවිත කාලයේදීම අපට ආනිසංස විදියට ලැබෙනවා. මෙන්න මේ බව අවබෝධ කරගත්තු කෙනා හැකිතාක දුරට හැකි හැම මොහොතෙම කුඩා හෝ කුසලයක් කරන්නට පිනක් කරන්නට ඒතනත්තා උත්සාහ ගන්නවා. නමුත් ඒතනත්තා දන්නව මෙතනින් විතරක් නැවතිලා බෑ, මීට වඩා තවත් ඉදිරි ගමනක් යන්න ඕන කියන කේතනත්තා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් දැක ගන්නවා. ඇයි ඒකට හේතුව? භාගවතුන් වහන්සේ අංගුතර නිකායේ තයෝ ධම්ම සූත්‍රයේදී දේශනා කරනවා, ලෝකයට සාස්ෘවරයෙක් අවශ්‍ය වන්නේ, සාස්ෘවරයෙක් බබලන්නේ, ඒ වගේම සද්ධර්මයේ ලෝකයේ බබලන්නේ කාරණා තුනක් නිසා කියලා. මොනවද ඒ කාරණා තුන? එකක් තමයි ජරා, මහලු වීම, මරණං මරණය, ජාති, නැවතිපදීම. මහලු වීම, මරණය සහ නැවතිපදීම කියන මෙන්න මේ කරුණු තුන ලෝකයේ තියෙන නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහළ වෙලා මේ සද්ධර්මයක් දේශනා කරන්නේ. මෙන්න මේ බව තේරුම් ගන්න කෙනා කුමක්ද කරන්නේ? එතනත්තා අර සංසාර චක්‍රය තුල සාර්ථක වෙන, සුගතිගාමි වෙන, දානාදී පින්දහම් කිරීමෙන් විතරක් නවතින්නේ නැහැ. මේ ජරා මරණ ආදී දුක් වලින් සදාට නිදහස් වෙන, මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන පයෝගාමි සංඛාර සිද්ධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් දුකේ නිවීමට එතනත්තා කටයුතු කරනවා. මේ සංසාර චක්‍රය තුල පින්කම් කරන කෙනාගේ ලක්ෂණ අපි බැලුවොත්, එතනත්තා සසර සුගතියක් බලාපොරොත්තුෙන් කටයුතු කරන අතරේදී එතනත්තා ලෝකයක් ඇතැයි කියලා නිතර විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් විට එතනත්තා නිරෝධයක් දැක්කත් ඔහු දකින්නේ තමන්ගේ ඇහැට ඉදිරිපිට පේන රූපය, ඒක අසුබ දෙයක්, ඒක දිරාපත් වෙන දෙයක්, ඒක වෙනස් වෙන දෙයක්, එක විනාශ වෙන දෙයක් කියලා නිතරම හො බලන්නේ මේ තමන්ගේ ඇස ඉදිරිපිට පේන ලෝකයට. නැති දෙයක් ඇතැයි කියලා පනවලා ඒ ඇති දෙයක නිරෝධය තමයි හො බලන්නේ. මේකට කියනවා සාසත උච්ඡේදය කියලා. ඇති දෙයක උච්ඡේදයක් බලන ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙතෙන්ට නෙවෙයි පිනතුනි. සාසත උච්ඡේදයට ධර්ම දේශනා කරපු උත්තමයෙක් නෙවෙයි උන්වහන්සේ. උන්වහන්සේ අනුත්පාදෙන් නිරෝධයට ධර්ම දේශනා කර උත්තමේ. බාහිර රූපයක් නොපෙනෙන විදියටම, ඇස රූපේ චක්කු විඥානීය නොපෙනෙන විදියටම, එය නිර්මාණය නොවන විදියටම හේතු ඝාතක ආකාරයට අනුත්පාද නිරෝධයට ධර්ම දේශනා කර උත්තමයන් වහන්සේ කෙනෙක්. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියපු විදියට සම්මා දිට්ඨියේ ඉහළ තලයට අපි යන්නට ඕන. ඒක මුලදී සුතමේ ඥානයේ වශයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් දැනගෙන සුතමේ ඥානෙ ලබාගෙන නැත්තම් ශ්‍රුතවත් බව ඇති කරගෙන ඒ තැනැත්තා ඒ සුතමේ ඥානය තුලින් ශක්තිමත් වෙලා චින්තාමේ ඥානෙන් ඒ කරුණ හිතලා භාවනාමය ප්‍රඥාවෙන් ඒක ක්‍රියාත්මක කරන්න ඕන. වෙනත් විදියකින් කියනවනම් සත්‍ය ඥානය, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියලා මෙන්න මේ තුන සාක්ෂාත් කරගන්නට ඕන. මෙන්න මෙතෙන්දි තමයි ප්‍රධානම දේ දුකේ හට ගැනීම, නිරෝධය, ලෝක යථාර්ථය මොකක්ද කියලා තේරුම් ගන්න එක. සාමාන්‍යයෙන් අපි දුක සත්‍ය කියලා කියන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා ආදී වශයෙන් සඳහන් වන සාමාන්‍ය ලෝකයේ කියන දුක තමයි අපි දුක හැටියට තේරුම් ගන්නේ. ඒකත් දුක කියලා කියන්න පුළුවන්. ඒක දුක සත්‍ය කියලා කියනත් පුළුවන්. සංකීර්තේන පංච උපාදාන කන්දා දක්වා කියන විස්තරයේ සියල්ලක්ම අපිට දුක කියලා ගන්නත් පුළුවන්, දුක සත්‍ය කියලා ගන්නත් පුළුවන්. ඒ නිසා තමයි ධම්මචක්ක සූත්‍රයේදී දුක සත්‍ය විස්තර කිරීමේදී මේ කරුණ ටික දැක්ුවේ. නමුත් මේකත් වඩා ගැඹුරට ගිය කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ තමයි පින්නතුනි දුක නොවන දුකක් තියෙනවා. මේක තමයි දුක සත්‍ය කියලා කියන්නේ. දුක නොවන දුක. ඒ මොකද්ද? භාගතුන් වහන්සේ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ක සත්‍යං කියලා කාරණයක්. යම්කිසි කායික දුකක් තියෙනවනම්, මානසික දුකක් තියෙනවනම්, මේ කායික දුක මානසික දුක කියන දෙක හැර තවත් දෙයක් තියෙනවනම් මෙන්න මේකයි දුක්ක සත්‍ය කියලා භාගතුන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේක තමයි පිනුතුනි වැදගත්ම දේ. වෙනත් විදියකින් කියනවා නම් පරිසම්බිද මග්ගේ එන චර්යානානත් ඥානෙහි දැක්වෙන විඥාන චර්යා කියන ස්වභාවය. තවත් විදියකින් කියනවා නම් අපට කර්මානුරූපව මුලින්ම ලැබෙන අත්දැකීම ඇස රූපය චක්කු විඥානය මේ ආදී කරුණු හටගෙන ස්පර්ශය හටගෙන ඊට අදාළ වූ විපාක මනෝවිඥානය හටගෙන විපාක මනෝවිඥාන ධාතුවත් හටගෙන මෙන්න මේ මූලික ක්‍රියාවලියට කියනවා දුක්ඛ සත්‍ය කියලා. මේක පින්නතුනි දුක කියලා කියන්නේ නැහැ. මේක කියන්නේ දුක්ඛ සත්‍ය කියලා. අපට මුලින්ම ලැබෙන අත්දැකීම. මේ අත්දැකීම සැපක් දුකක්වත් නෙවෙයි, නව කර්මයක් නෙවෙයි. මේක විපාක මාත්‍රයක් විතරයි. මේක සැපක් හෝ දුකක් කියලා අපි කියන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක දැක්කොත් තමයි අපට ඇහැට රූපයක් පේනකොට අපි දක්සුනෝතින් මේ ඇහැට පේන රූපය තමන් මේ අත්විඳින්නේ ඊට කලින් සිදුවෙච්ච ක්‍රියාවලියක ප්‍රතිඵලයක් කියලා. ඇහැට රූපයක් දකිනකොට අපි දක්සුනෝතින් ඒ රූපය දකින්න හේතු වන ඇස රූපය, චක්කු විඥානීය, චක්කු සම්පස්සය, විපාක මනෝවිඥානීය, විපාක මනෝවිඥාන ධාතු කියන මෙන්න මේ මුල් අවස්ථා සියල්ලක්ම පසු කළා. එය වැයීමේ ප්‍රතිඵලයක් විදියටයි තමා මේ ඇසෙන් රූපයේ දකීමේ අත්දැකීම ලබන්නේ. ඒ ලබන වේලාවේදී ක්‍රියාත්මක වන්නේ මනායතනයයි ධර්මායතනයයි කියලා අපි දැනගත්තොත් මෙන්න මේ දැක්ම තමයි නියම විදියටම දුක්ඛේ ඥානං කියලා සඳහන් කරන්නේ. පින්නතුනි මෙන්න මෙතෙන්ට තමයි දුක්ඛෝ පනීසා සද්ධා කියලා දක්වන්නේ. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ දුක් විඳ නිසා, විඳපු නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක නෙවෙයි. දුක පිළිබඳව අවබෝධය නිසා ශ්‍රද්ධාව හට ගන්නවා. අපි ඇසට රූපයක් දකිනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක්, ශරීරයට පහසක්, මනසට අරමුණක් එනකොට මේ අත්දැකීම අපි විඳින්නේ අර මුල් අවස්ථා ගානම පසු කළ ගිහිල්ලා. නිදසුනක් වශයෙන් කිව්වොතින් අපි කුඹුරක් කරලා වී ටිකක් වගා කළා. අපි ඒක බත් බවට පරිවර්තනය කළ කෑම පිඟානක කනවා අපි. කෑම කන වෙලාවේදී අපි කතා වෙනවා, මං කුඹුර කළා, මං වී ටිකක් අරගෙන තමයි මේ කන්නේ කියලා. හැබැයි පින්නතුන ඔබේ පිඟානට දාලා කන්නේ වීද? ඔබ ඒ කන්නේ හාල්ද? නෑ පින්නතුනි. නමුත් අපි විවාහාරයට කියනවා, මම මේ කැත්තේ උදැලේ වැඩ කළා, මහන්සියෙන් ගොවිතැන් කළා, කුඹරෙන් ගත්තු වී ටික තමයි මම මේ කන්නේ කියලා තමයි ලෝකෙට කියන්නේ. ඒක තමයි ලෝක විවාහාරයේ කියන ක්‍රමය. නමුත් අපි ආහාර ටික අනුභව කරන වෙලාවේදී පින්නතුනි අර මුල් අවස්ථාවේ කිසිම දෙයක් නෑ. ඒ සියල්ලක්ම නිරුද්ධ වෙලා ඒ අවස්ථාව වෙනත් අවස්ථාවකට පරිවර්තනය වෙලා. මෙන්න මෙවැනි තත්ත්වයක්ම තමයි පින්නතුනි අපේ ඇසට රූපයක් පේනවා නම් අතීතයේ පෙනිච්ච රූප විතරක් නෙවෙයි පින්නතුනි. මේ මොහොතේ ඔබට පේනවා නම් මේ බණ කියන හාමුදුරු කෙනෙක් ඔබ ඉදිරිපිට, ඒ පේන හාමුදුරුවත්, ඒ හාමුදුරු කියන බණ ඔබේ කනට ඇහෙනවා නම් ඒ දේ, මේ දෙකම පින්නතුනි ඔබ දකින්නේ වර්තමානයේ නෙවෙයි. ඒ අතීත අත්දැකීමක් විදියට නිරුද්ධ වෙච්ච දේ මන ආයතන, ධම්මායතන කියලා මේ ආයතන දෙකෙන් තමයි ස්කන්ධ හතරක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. නමුත් අපි මේක පිළිගන්නේ නැති නිසා අපට කියනවා මදුපිණ්ඩික සූත්‍රයේ කියන විදිහට චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති තතෝ නිදහනම් පපඤ්ඤ සංඥා සංකා සමුදාචරන්ති කියලා ආදී වශයෙන් අපි අර මුල් අත්දැකීමට ආයි අත දිගු කරන නිසා අපට මොකද්ද වෙන්නේ? අපට ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. අපි යම්කිසි අත්දැකීමකදී අපට ඇස කන ආදී ඉන්ද්‍රිය ඇතැයි කියලා අපි හිතනවා නම්, බාහිර පේන රූප ශබ්ද ආදී ඇතැයි කියලා හඳුනා ගන්නවා නම්, ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. අද මේ මොහොතේ අපි උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. නමුත් හෙට දවසේ උපේක්ෂාවෙන් ඉන්න දෙයට අපි දුක් වෙන්න පුළුවන්. අපි මේ අවබෝධය තුළ හිටියොත් මොකද වෙන්නේ? මේ අනවබෝධය තුළ හිටියොත් අපට යම් කිසි දෙයක් බාහිර හම්බ වෙනවා නම් ඒ හමු වෙන හැම දෙයකම අප දුක් විඳින්නට සූදානමින් ඉන්නට ඕන. අපි හරියට රේල් පාරක් මැද ඉන්න කෙනෙක් වගේ එන කෝච්චියට අපට අහු වෙන සිද්ධ වෙනවා. දරුවා ලෙඩ වෙනකොට, අම්මා වයසට යනකොට, ඥාතිවරයා මිය යනකොට, ගෙදර අපිලිවලට තියෙනකොට, කවුරු හරි බනිනකොට, ඔබ උයාගන්න කෑම ටික අකමැති වෙනකොට, වෙනත් කෙනෙක් ඔබට නොසලකා හරිනකොට, ඔබේ හිසේ කෙස් ගස් එක දෙකල සුදු පාට වෙනකොට, වයසට යනකොට, ලෙඩ දුකක් හැදෙනකොට, මේ හැම දෙයකින්ම පින්නොතින අපි දුකටපත් වෙනවා. මේ සාමාන්‍ය දුක් විතරක් නෙවෙයි. අපේ ඊතාම ළඟම ඥාතියා හෙට දවසේ වෙන් වෙන්න පුළුවන්. ඒ වෙන්වීමේ දුක් ටික අද දවසේ අපි තුරුළු කරගෙන ඉන්නේ පින්නතුනි. ඒ විතරක් නෙවෙයි. අපි මේ ආත්ම භාවයේ නොකරපු වරදකට අපි වරදකාරයෙක් වෙන්න පුළුවන් හෙට දවසේ. හෙට දවසේ අපේ ළඟම ඥාතීන් ටික මිය යන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපිට සාහිතිකයක් වෙන්න බෑ. පටාචාරාව එක දින මරණ හයක දුකකට පත්වෙච්ච කාන්තාවක්. බාහිර ලෝකේ ඇතෑ කියලා ගත්තොතින් ඒ දුක් ටික සියල්ලක්ම අපි තුරුළු කරගෙන අද දවසේ මේ ඉන්නේ. ඇතැම් විට අපි නොකරපු වරදකට හෙට දවසේ වරදකරුවෙක් වෙලා අපි එල්ලුම් ගහට නියම වෙන්න පුළුවන්. එහෙම නැහැ කියලා අපට සාහිතිකයක් වෙන්න බෑ පින්නතුනි. අන්න මේ දුක් ටික තුරුළු කරගෙන නම් අපි ඉන්නේ. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය, අද දවසේදීම දුකෙන් නිදහස් වෙන ක්‍රමය භාගතුන් වහන්සේ අපට දේශනා කළා. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං කියලා කියන්නේ අපට ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ වෙනකොට ඒ ඇතිවන මුල් අත්දැකීම තමයි දුක සත්‍ය කියලා කියන්නේ. අන්න ඒක නොදැනීම තමයි දුක්ඛේ අඥානං කියලා කියන්නේ. ඒක නොදැන ගත්තොත් මොකද්ද වෙන්නේ? අපි බාහිර රූපයක් ඇතැයි කියලා ඒකට ආසා කරන්න පුළුවන්, අමනාප වෙන්න පුළුවන්. ඒක සමුදය වෙනවා. ඊට පස්සේ ඒ සමුදය දුරු කරන්න කියලා අපි යන්නේ බාහිර දේ අයින් කරන්න. ඒක නිරෝධය මිසක් නිරෝධ සත්‍ය නෙවෙයි. ඒ වගේ මේ සඳහා මාර්ගයේ විදියට බාහිර බඩුමුට්ටු අයින් කිරීම, බාහිර ලෝකයක සංවර වීම අපි යන්නේ. නමුත් අපි සැබෑ ලෙසම දුක සත්‍ය තේරුම් ගත්තොතින් අපි ඊළඟට සමුදය සත්‍ය විදියට දකින්නේ බාහිර රූපයට ආසා කිරීම නෙවෙයි. අපි දකින්නේ තමන්ගේ ස්කන්ධ පංචකයට, නැත්තම් අපි කියනවා නිකාන්ති තණ්හාව කියලා, තමන්ගේ අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නා වූ සංකිට්ඨේන පංචපාදාන කන්දා කියපු විදියට, නැත්තම් තමන්ගේම ආයතන ලෝකයට කැමැතිවීම, ස්කන්ධ ලෝකයට කැමැතිවීම තමයි දුකට හේතුව, දුක සමුදය කියලා කියන්නේ. මෙන්න මේක තේරුම් ගත්තොත් දුක නිරෝධය විදියට දකින්නේ මෙන්න මේ දෙයට ආසා නොකිරීම, මේ ස්කන්ධ පංචකයට ආසා නොකිරීම. ඒකට ආසා නොකරොතින් පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි නිවන, විමුක්තිය, නිරෝධය විදියට දේශනා කළේ. ඊට මාර්ගය නම් පින්නතුනි මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව කියන එක මේ තැනත්තා දකිනවා. මෙන්න මෙතෙන්දී ආරම්භක පියවර තමයි පින්නතුනි භාගතුන් වහන්සේ නිතරම සඳහන් කරන්නේ සම්මාදිට්ඨි පුබ්බංගමා කියලා. අපි මේ න්‍යාය දකිනකොට, අසා දැනගන්නකොට සම්මාදිට්ඨිය මුලින් යන්නට ඕන. සම්මාදිට්ඨි පුරේ ජවන් කියලා කියන්නේ ඒකයි. අසා දැනගන්නකොට සුතමේ ඥානෙ විදියට, සත්‍ය ඥානෙ විදියට මේක දැනගන්නකොට සම්මාදිට්ඨිය කියන අංගය මුලින් යනවා. හැබැයි මේක ප්‍රායෝගිකව කරන්න යද්දී සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියපු විදියට සීලේ පිළිටලා සමත විදර්ශනා දෙක වඩන්නට ඕන. බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඔබහද්දී ඔබ තේරුම් ගන්නට ඕන. මේ ධර්ම දේශනාවෙන් සඳහන් කරන්නේ ස්වර්ගගාමි මාර්ගයේද, සුගතිගාමි වෙන දේශනා කරන අනුශාසනාවක්ද මේක? එහෙම නැත්නම් මේක නිවනට, නිරෝධයට, විමුක්තියට දේශනා කරන ධර්මද්ද කියලා දැනගන්න අපි දක්ෂ වෙන්නට ඕන. දානමයන් පුණ්‍ය කිරියවත්තු, සීලමයන් පුණ්‍ය කිරියවත්තු ආදී වශයෙන් දේශනා කරන්නේ ඒ ලෝකයේ තුල ඉඳගෙන සාර්ථක වෙන සුගතිගාමි වෙන මාර්ගය. ඒ මාර්ගය දේශනා කරන අතරේදී බුදුහාමුදුරෝ ඊළඟට මේ ලෝකයෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කළා. අන්නේ නිදහස් වෙන මාර්ගයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි නිතරම ඉස්මතු කරන්නේ. වෙනත් විදියකින් කියනවා නම් හේතුඵල ධම, ඇතිවීම නැතිවීම කියන මේ කාරණය, අප නිර්මාණය කරගන්න ලෝකය, මේ මොහොතේ හටගන්න ලෝකය. ඒ ලෝකය කියන්නේ මොකද්ද? ඇස කන නාස ආදී ඉන්ද්‍රිය 6, රූප ශබ්ද ආදී බාහිර අරමුණු 6, මේ 12ම පින්නතුනි අහුත්වා සම්බුතං හුත්වා නබවෙස්සති. පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධන ස්වභාවය. රූප වේදනා ආදී ස්කන්ධ පංචකයත් අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. ඒ විතරක් නෙවෙයි, චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් ධාතු 10ට ගත්තත් ඒ සියල්ලක්මත් වෙනතුනේ පෙර නොතිබී හටගන්නවා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපට පොඩ්ඩක් හරි ඉතුරු නොවතින් ඒ ඉතුරු වෙච්ච පමණට අනුසය වශයෙන් හෝ යමක් ඉතුරු නොවතින් ඒ ඉතුරු වෙච්ච පමණට පිනතුනේ අපි දුක ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. මෙන්න මේ සදාමග දේශනා කිරීමේදී එක ආකාරයකට බුදුරජාණන් වහන්සේ සුතමේ ඥානෙ ලබා ගන්න ක්‍රමය දේශනා කරනවා. එතෙන්දි සම්මා දිට්ඨිය නිතර මූලින් දේශනා කරනවා. දිට්ඨින්ච උජුකා කියලා සඳහන් කරනවා. සීලංස සුවිසොද්දන් දිට්ඨින්ච උජුකා කියලා. සතර සතිපට්ඨානෙ වැඩුවත්, ත්‍රිවිධ ශික්ෂා වැඩුවත්, ත්‍රිලක්ෂණේ වැඩුවත් මේ හැමතැනදීම මාර්ගය දේශනා කරද්දී සම්මා දිට්ඨිය මූලින් දේශනා කරනවා. හැබැයි උන්වහන්සේ වඩන ක්‍රමය දේශනා කරනකොට නැත්තම් කෘත්‍ය ඥානය දේශනා කරනකොට කෘත්‍ය ඥානි ස්මතු කරපු දේශනාවලදී නිතරම සීලය පතිට්ඨාය නරෝසපඤ්ඤෝ නැත්තම් සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය ආදී වශයෙන් සත්ව විසුද්ධිය මේ තැන්වල තියෙන්නේ සීලය ආරම්භයේ ඉඳන් කලියුතු වැඩ පිළිවෙල ඊළඟට දේශනා කරන්න. ඒ නිසා අපි දේශනා පටලවා ගන්න හොඳ නැහැ පින්නතුනි. ඔබ දක්ෂ වෙන්නට උන දේශනාවක් අහද්දී භාග්‍යවතුන් වහන්සේ මේ දේශනා කරන්නේ සුගතිගාමී වෙන මාර්ගයේද නිවන් මාර්ගයේද? ඒ නිවන් මාර්ගයේ දේශනා කරන්නේ සුතමේ ඥානෙ ලබා ගන්න මුල් අවස්ථාවද? සුතමේ ඥානෙ ලබාගත්තු කෙනාට කෘත්‍ය ඥානෙ විදිහට කල යුතු ආකාරයද මේ දේශනා කරන්නේ? නැත්නම් ඒ කරපු කෙනාට ලබන ප්‍රතිඵලය කෘතඥානිය වශයෙන් විමුක්තස්මින් විමුක්තිමිති ඥානං කියපු විදිහට ඒ විමුක්තිය හඳුනා ගන්න අවස්ථාව ගැනද මේ කියන්නේ කියන එක ගැන අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම නැති වුණොත් අපි ධර්මයේ පටලවා ගන්නවා. ඇතැම් විට ධර්මයේ නොගැලපෙනවා කියලා තර්ක කරන්නත් පුළුවන්. මෙන්න මේ දක්ෂතාවය අප තුළ නිතරම තියෙනට ඕන. එනිසා එක පැත්තකින් ධර්ම ශ්‍රවණය කිරීමේදී අනුපිළිවෙල තේරුම් ගන්නට ඕන. ධර්මය ප්‍රගුණ කිරීමේ පිළිවෙල තේරුම් ගන්නට ඕන. ඊළඟට ඒ ප්‍රගුණ කරගෙනාට ලබන ප්‍රතිඵලයේදී ඒ ප්‍රතිඵලයේ සාක්ෂාත් වන ආකාරය ඒ අවබෝධය තේරුම් ගන්නට ඕන. එහෙම නැත්නම් අපිට වරදිනවා. එහෙම නැතුනොත් අපි එක පැත්තකින් ධර්මයේ හැමදාම සාකච්ඡා කරමින් විතරක් ඉන්නවා. නැත්නම් අපි වඩන්න යන මාර්ගය නොදැන, එහෙමත් නැත්නම් මාර්ගය වඩලා ප්‍රතිඵල ලැබපු උත්තමයන්ගේ අත්දැකීම් ටික අපේ අත්දැකීම් විදිහට අපි විස්තර කරනවා. නැත්තන් තේර තේරි ගාථාවල උදානපාලී මේ ආදී තැන්වල තියෙන රහතන් වහන්සේලගේ අත්දැකීම් අපි තිතාගෙන ඉන්නවා. මටත් මේ අත්දැකීම තියෙයි කියලා. පින්නතුනේ ඒ විදිහට තමන් ලබා ගත්තු කෙනෙක් විදිහට තමන්ම දන්නේ නැහැ තමන් ඒක තමන්ගේ ළඟ තියෙයි කියලා තමන් විස්තර කරනවා. මෙන්න මේ අවස්ථා තුන නිවැරදිව දැනගත්තොත් තමයි තමන් ඉන්න තැන කොතනද කියලා තමන්ටම තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මෙන්න මේ දක්ෂතාවය අපි ඇති කරගෙන පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕන දුක කියන්නේ මෙන්න මේ මුලින්ම හටගන්න ස්කන්ධ පංචකය. අන්න ඒ සඳහා අවධානය අවබෝධය නොතිබ්බොත් අපි බාහිර ලෝකයට ඇලෙනවා. බාහිර ලෝකයට ඇලෙන්නේ අපි අපේ මාභ්‍යන්තර ස්කන්ධ පංචකයට තියෙන ආසාවෙන්. එනිසා බාහිර ලෝකයේ ආසාව දුරු කරන්න නම් බාහිර බඩමුට්ටු අයින් කරල බෑ. බාහිර බඩමුට්ටු අයින් කිරීම මාර්ගය මිසක් මාර්ග සත්‍ය නෙවෙයි. මාර්ග සත්‍ය වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තරයේම තියෙන ස්කන්ධ පංචකයට තියෙන ඇල්ම දුරු කරන විදිහේ මාවත තුල ගමන් කිරීම. අන්න ඒ තුලින් තමයි ටිකෙන් ටික තමන්ගේ රාග ද්වේෂ ආදී දුරු කරලා තමන්ට අවිද්‍යාවෙන් සම්පූර්ණ නිදහස් වීමෙන් අනුසය මට්ටමිනුත් කෙලෙස් වලින් නිදහස් වෙන අවස්ථාව තියෙන්නේ. මෙන්න මේ ස්වභාවය අපි දැනගත්තට පස්සේ ඊළඟට අපි වඩන්න ඕන මාර්ගයේ එක එක පුද්ගලයාට එක එක ක්‍රමයට බුදුහාමුදුර දේශනා කරනවා. එක්කෙනෙකුට බුදුහාමුදුර දේශනා කරනවා ආරස්ථාංගික මාර්ගය වඩන්න කියලා. තවත් කෙනෙකුට දේශනා කරන උන්වහන්සේ සත්‍යබොජ්ජංග වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ආයතන කුසලතාවය ඇති කරගන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම වඩන්න කියලා. තවත් කෙනෙකුට කියනවා ඒකානෝබික යමග්ගෝ සත්තාන විසුද්ධියා කියලා සතර සතිපට්ඨානෙ වඩන්න කියලා දේශනා කරනවා. තවත් කෙනෙකුට බුදුහාමුදුර දේශනා කරනවා සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා කියලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය වඩන විදිහට ධර්ම දේශනා කරනවා. තවත් කෙනෙකුට කියනවා ඔබට වඩන්න තියෙන කාරණා දෙකයි සමතු විදර්ශනා දෙක වඩන්න කියලා. තවත් කෙනෙකුට දේශනා කරනවා අසංගත මාර්ගයේ විදියට ප්‍රඥා ඉන්ද්‍රිය වඩන්න නැත්නම් කායගත සතිය වඩන්න කියලා දේශනා කරනවා. මේ කුමන මාර්ගයේ වැඩුවත් පින්නොත්නේ මේ හැම කාරණයක්ම සම්පූර්ණ වෙනවා. නමුත් එකක් තමන්ගේ චරිතයට අනුව තමන් කැමති විදියට තමන්ට හොඳට හඳුනාගෙන සතර සතිපට්ඨානය නම් ඒක, සත්‍යබොජ්ජංගය නම් ඒ කාරණය, ත්‍රිලක්ෂණය නම් ඒ විදියට තමන්ට පුරුදු පුහුණු කරන්නට අවස්ථාව තියෙනවා. මේ කුමක් පුරුදු පුහුණු කරත් පින්නොත්නේ අපි තේරුම් ගත යුතු යථාර්ථය තමයි අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද. අපේ ජීවිතය කියන්නේ පින්නොත්නේ රූපාදී ස්කන්ධ පංචකය, ඇස කන ආදී ආයතන හයක්, ඒ වගේම චක් ආයතන ආදී ආයතන 12ක්, චක්කු ධාතු ආදී ධාතු 18ක්. මේ හැම දෙයකම සමස්තය ගත්තොත් අපේ ජීවිතය කියන්නේ එක මොහතක චිත්තක්ෂණයක්. අපි කුමක් අතීත, වර්තමාන, අනාගත, ආධ්‍යාත්මික, බාහිර, සුකුම, ඕලාරික, හීන, ප්‍රණීත, දුරලඟ ආදී වශයෙන් මෙනෙහි කළත් අවසාන වශයෙන් ගත්තොත් අපේ ජීවිතය කියලා කියන්නේ මේ වර්තමාන මොහොතේ සිටවිලි මාත්‍රයක්. ඒ සිත විතරක් නිකන් නෙවෙයි රූප, වේදනා, සංඥා, සංඛාර කියන මේ ස්කන්ධ පංචකයක් එක හටගෙන නිරුද්ධ වීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. මෙන්න මේක අපි දකින්න දක්ෂ වනෝතින් පින්නතුනි. හැම මොහොතෙම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධයේ සමුදය වේ දකින්නට අපි දක්ෂ වනෝතින්. ඒ දකින මොහොතක් පාසාම අපි කර්මය නිරෝධ කරන මාවතක නැත්තම් පයෝගාවි සංඛාර රැස් කියන කුසලතාවයේ දිනු කරන මේ සංසාර චක්‍රයෙන් බැහැරට යන කුසලතාවයේ දිනු කරන කෙනෙක් බවට පත් වෙනවා. එහෙම දිනු කරන පින්නතුනි අපි අර ලෞකික කුසලයෙන් දුර වෙන්නේ නැහැ. ලෞකික කුසලයෙන් දාන ආදී පින්දහම් කරමින් හැකිතාක් ජීවිතේ වටේ ආරක්ෂාව සලසා ගන්නවා. නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, කල්යාණ මිත්‍රාශ්‍රය, මේ ආදී සියලුම ආරක්ෂක සංවිධාන ලෞකික කුසලිය තුලින් ශක්තිමත් කරගෙන හැකිතාක් දුරට මේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව තුල අඛණ්ඩව ඉදිරියට යන කෙනෙක් බවට පත් වෙනවා. මෙතනත්තා ඉක්මනට දුක නිදහස වෙන උත්සාහ කරනවා. ඇයි ඒ? හෙට දවසේ පින්නතුනි අපට කොයි ආකාරයේ දුකක් අපේ ජීවිතේ එන්න සියද දන්නේ නැහැ. අන්න ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත කියපු බුදු වතනට අනුගතව හැකිතාක් දුරට තමාමේ ධර්මයේ තුල ඉදිරියට පියවර නගන්නට අප්‍රමාදීව මෙතනත්තා වීරිය කරන කෙනෙක් බවට පත් වෙනවා. මේ ආකාරයට ජීවිත සකසා ගන්නට අපේ අප්‍රමාදීව කටයුතු කරමු. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ මෙන්න මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්න. අවිද්‍යා අන්ධකාරය දුරු කිරීම සඳහා පිනතුනි අවිද්‍යාව දුරු කිරීම අපට කරන්න බෑ. අවිද්‍යාව දුරු කරන්න නම් විද්‍යාව නැමැති ආලෝකය දල්වන්නට ඕන. උදාහරණයක් ගත්තොත් අන්ධකාර කාමරයක් තියෙනවා නම් ඒ අන්ධකාර කාමරේ තියෙන අඳුර අපට බෑග් වලට අරගෙන අයින් කරන්න බෑ. අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕනේ එතෙන්ට ආලෝකයක් දැල්වන එක. ආලෝකයක් දැල්වනකොට මුලින්ම Tamante ඒ ආලෝකය ලැබෙනවා. ඊළඟට අනිත් බාහිර ලැබෙන ආලෝකය මේ තියෙන දේ හොඳට ප්‍රකට වෙනවා. අන්න ඒ වගේ පින්නතුනි Tamante මේ සම්මා දිට්ඨිය තුල ඉඳගෙන අඛණ්ඩව අනිත්‍ය දුක් අනාත්ම ත්‍රිලක්ෂණය වඩනකොට Tamante ජීවිත යථාර්ථය පේනවා. මොකද්ද පේන්නේ? තමන්ගේ හැට ඕනෑම දෙයක් පේන්න පුළුවන්, ශබ්දයක් ඇහෙන්න පුළුවන්. ඒ අහනකොටම දකිනකොටම ඒ තැනැත්තා දකිනවා මේ සිද්ධිය සිදුවන්නේ නිකන් නෙවෙයි, කාරණා ගානක් නිරුද්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට. ඇසට රූපයක් පේනකොට මේ තැනැත්තා දකිනවා විපාක මනෝවිඥාන ධාතුව නිරුද්ධ වෙලා, විපාක මනෝවිඥානය නිරුද්ධ වෙලා, මුලින් ලැබිච්ච ස්පර්ශය, චක්කු විඥානය, රූපය, ඇස කියන මෙන්න මේ අතීත කර්මඵල විදියට ලැබිච්ච විපාක ක්‍රියාවලිය සම්පූර්ණම නිරුද්ධ වෙලා කියලා තමා දකිනවා. අන්නේ දකින කෙනා යන සඳහන් වෙනවා මදුපිණ්ඩික සූත්‍රයේ චක්කුං අසති, රූපං අසති, චක්කු විඥානං අසති කියලා. ඒ තැනැත්තා නැවත රූපයට ඇඟිලි දික් කරන්නේ, රූපය පැත්තට හැරෙන්නේ. එතනත් ආභ්‍යන්තරයම නිරෝධයට පත්වන කෙනෙක් බවට පත්වෙනවා. බාහිර අපි රූපයක් තියගෙන අත දික් කළොතින් අපි ආපු නිවැරදි මාර්ගයට යන්නේ. අපි චක්කුංච පටිච්ච රූපේ චුප්පජිති චක්කු විඥානං කියන ඒ සිද්ධාන්තය අනුව ගිහිල්ලා ප්‍රපංච ගොඩනගාගෙන ජරා මරණ ස්පර්ශ කරන කෙනෙක් බවට පත් වෙලා අපි ඉන්නේ. නමුත් අපි හරියට නුවණින් සමත විදර්ශනා තුළින් අර කිංසුකෝම සූත්‍රයේ දක්වපු විදියට තමන්ට පණිවිඩය ආපු මාර්ගයේ හරියට තේරුම් ගත්තොත් ඒ ආපු මාර්ගයේ මාපසට හැරිලා බලනවා මිසක් නුවණින් බලනවා මිසක් ඒ ආපු තැනැත්තා පුද්ගලයාට අත දික් කරන්නේ. ඒ තැනැත්තාට ඒ සිද්ධිය දකිනකොටම ඔහු මුල් දේවල් ටික නිරුද්ධ වෙච්ච බව දකිනවා. දැක්කට පස්සේ ඔහු වෙනත් මාර්ගයකින් ගිහිල්ලා පුද්ගලයෙක් වෙනඳ ගන්න යන්නේ නැහැ. ඔහු දකින්නේ හේතු ටිකේ නිරෝධයමයි දකින්නේ. හේතු ටිකේ නිරෝධය දැක්ක තරමට ඒ තැනැත්තාට ඇස නෑ කියනවා, රූපේ නෑ කියනවා, චක්කු විඥානෙ නෑ කියනවා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මේ තැනැත්තාගේ ඇස් දෙක පිය වෙලා, ඇස් දෙක අන්ධ වෙලාද, රූපේ නැද්ද කියලා හිතෙනවා. රූපේ නැති කතාව නෙමෙයි පිනතුන්, රූපය තියෙනවා, ඇස තියෙනවා. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා ඔහු දකිනවා. දෙට්ටේ දෙට්ටමත්තන් කියන මට්ටමට එනවා. දැකපු දේ දැකීම මාත්‍රයක් විතරයි කියන එක අතීතයෙන් නිරුද්ධ වෙච්ච අතීතයේ දකින්නේ. වර්තමානයේ තියෙන දෙයක් නෙවෙයි. ඒ නිසා ඇසර රූපයක් දකිනකොටම ඔබ බාහිර නෙවෙයි, ඔබ අභ්‍යන්තරයේ පැත්තට හැරෙන්න ඕන. මේ මා දකින්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියලා දැනගත්තොත් එදාට අපි මේ සංසාර චක්‍රයෙන් නිදහස් වෙන, දුකෙන් නිදහස් වෙන, මායාවේ විෂයපතේ ඉක්මවපු කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ සඳහායි පිනතුනි බුදුහාමුදුරුවෝ අපට ධර්ම දේශනා කළේ. මෙන්න මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්න, ඒ ධර්මයේ පිළිපදින්න, ඒ සඳහා පාසුකම් ටික ලබන්න තමයි අපි මේ ජීවිතය විතරක් නෙවෙයි සසර පුරාවට පින්දහම් කළා මේ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාව ලබා ගත්තේ. මේ ලබාගත් ඊටාම දුර්ලභ දුෂ්කර අවස්ථාව මොහතකින්වත් අතහැර නොයන්නට, අහිමි වී නොයන්නට අප උපරිම ලෙස මේ ගෞතම සම්බුද්ධ ශාසනය තුළ, මේ උතුම් සුගතිය තුළ, කල්යාණ මිත්‍රාශ්‍රයේ සෙවණෙහි, බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණේ සෙවණෙහි කටයුතු කරන්නට අපි උපරිම ලෙස උත්සාහ ගන්නට ඕන. ඒ ලබන අත්දැකීම, අවබෝධය තමගේ සමීපතම ඥාතීන්ටත්, තමාගේ දේ අහන්නට සූදානම් අනිත් අයටත් මේ දහම දෙන්නට අපි කටයුතු කරන්නට ඕන. ඉතින් එසේ කිරීමට ඔබට තෙරුවන් සරණින්. නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. ලබාගත් අවමියුතුම් කුසල ධර්මයන් හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්නතුනි, ප්‍රශ්නේ මහන්න තියෙනවා නම් අහන්නටත් පුළුවන් අවස්ථාව තියෙනවා. ස්වාමීනාස් මට මේ ප්‍රශ්නයකට කඩා අර මුලින්ම කිව්ව අන්ධකාර සූත්‍රයේ ඔබ වහන්සේ මුලින්ම කිව්ව අර මේ අර බුදුහාමුදුර අවිද්‍යාව විස්තර කරනකොට මේ එතන බුදුහාමුදුර විස්තර කරන්නේ මහණෙනි මේ ඉර සංග ආලෝක නොවැටෙන මහා බල සම්පන්න මහා ඉදිරි සම්පන්න කළු කුහර තියෙනවා කියලා. මම හිතන්නේ බ්ලැක් හෝල්. අම දන්නේ විදිහට මට ඉතින් බ්ලැක් හෝල් ගැන කියලා අපේ ආගමට ඉන්නේ කියන්නේ. ඔව්, අන්තරීක්ෂ කියලා වචනේ තමයි ඇත්තෙම කියන්නේ. අන්ධකාර ප්‍රදේශ කියලා ගන්නත් පුළුවන්. සමහර තැන්වල අන්ධකාර ග්‍රහලෝක කියලා තිස්තර කරනවා. මොකද ඒ සත්‍යයන් ඉපදෙන තැන් වශයෙන් දක්වන්නේ. එහෙමයි. සමහර තැන් සත්‍ය ශ්‍රද්ධාවට කියන්නේ බොහොමක පරදක් කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කියන්නේ පරදක්ද නැහැ කියන එක. ඇත්තෙන්ම වායුගෝලයේ ස්ථානයක් වෙන්නත් පුළුවන්, භෞතික වශයෙන් තැනක් වෙන්නත් පුළුවන්. එතකොට ඇත්තෙන්ම වායු තලයේ තිබුණත් ඒකත් අපි සලකන්නේ සතර මහා භූත රූපවල කොටසක් ආකාරයටනේ. එහෙමයි. එතකොට දැන් මේ විශ්වය ගත්තත් දැන් අපි ඉන ග්‍රහලෝකවල වාතයේ සත්‍යයන් ඉන්නවනේ. එහෙමයි. ඉතින් ඒ තැන්වල දැන් මෙතෙන්දි සඳහන් වන්නේ සත්‍යයන් අන්ධකාරය ඉපදෙනවා, අන්ධකාරයම ජීවත් වෙනවා, අන්ධකාරයම මියනවා කියලා සාමාන්‍ය විද්‍යාවෙන් සඳහන් වන්නේ. යම් කිසි තැනක ආලෝකය නොතිබ්බොත් වර්ෂාව ලැබෙන්නේ නැහැ. වර්ෂාව නොලැබුණොත් ගස් කොළන් නැහැ. ගස් කොළන් නොතිබුණොත් සත්වයන් නැහැ කියලානේ. එහෙමයි. නමුත් භාගතුන් වහන්සේගේ නුවණින් දැක්ක විද්‍යාවට නොපෙනුණත්, භාගතුන් වහන්සේගේ නුවණින් දැක්ක එවැනි තැන්වලත් සත්‍යං ඉපදෙනවා, ජීවත් වෙනවා, කර්මානුරූපම යනවා. ඉතින් ඒක දැඩිම අන්ධකාරයක් කියලා සඳහන් කරනවා. ඉතින් ඊට අමතරව චතුරංග සමන්නාගත අන්ධකාරයක් ගැන ධර්මයේ සඳහන් කරනවා. මේ අවිද්‍යා අන්ධකාරය දක්වන්නට ඒ තමයි මාස පොයක් දවසක මධ්‍යම රාත්‍රියේ වැසි වලාකුළු වලින් බරවෙච්ච අහසක් තියෙන ඝන කැලෑවක තියෙන අන්ධකාරය. අංග හතරකින් යුක්ත අන්ධකාරයක් විදිහට මේක සඳහන් වෙනවා. ඉතින් මේ අන්ධකාර සියල්ලක්ම මේ අවිද්‍යාව නැමැති අන්ධකාරයට දක්වන්නේ. ඉතින් මේ අන්ධකාරයේ ඉන්නකම් ඇතැම් විට අපට සාමාන්‍ය ලෝකීය ආලෝකයේ තිබුණට අපි ඇත්තටම අපි අපේ ජීවිතයට සිදුවන දේ අපි ඊටාම සරල දෙයක් ගත්තොත් අපි කොච්චර නොදැනුවත්වම දින්නේ කියලා බැලුවකින් බලන්න ඊටාම සරල උදාහරණයක්. අපි කෑම ටිකක් කනවා පිඟානක දාගෙන. කෑම කන අවස්ථාවේදී අපට කටට රස දැනෙනකොට දිවට රස දැනෙනකොට අපි මොකද හිතන්නේ? අපි හිතන්නේ මේ කෑම රස දැනෙන්නේ මේ පිඟානේ දැන් තමන්ගේ ඇස් දෙකට පේන ආහාරය කියලා. අපි කවදාවත් හිතලා තියෙද මට දැන් මේ රස දැනෙන්නේ මගේ මේ දිවේ තියෙන අර කැලත් එක මිශ්‍ර වෙලා තියෙන ආහාරය කියලා? එහෙම හිතෙන්නේ නැහැනේ. වෙනුත් බලන්නේ මේ වගේ සරල දෙයකින්වත් අපට නුවණක් නැති අපි තමයි අපි හුඟා බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්නේ නේ. ඒ වගේම බලන්න අපි gedara සීතකරණය. සීතකරණය ඔබ මතක් කරන්න බලන්න. මතක් කරනකොට එක එක තට්ටුවල තියෙන දේවල් ඔබට මතක් වෙන්නේ. ලයිට් එකක් පත් වෙලා හොඳට පේනවා කියලා. ඔබට මතක් වෙනකොටම හිතෙන්නේ ෆ්‍රිජ් එකේ මේ විදියටම ලස්සනට තියේ කියලා නේ. ඇත්තට මේ පේන අවස්ථාවේදී ඒ වගේ ලයිට් පත් වෙලාද ෆ්‍රිජ් එකේ තියෙන්නේ? ඔබ සීතකරණය මතක් කරන වෙලාවේදී දැන් වෙන කෙනෙක් කරලා තියෙන පුළුවන්. නමුත් බොහෝ විට ඒක වහලා තියෙන්නේ. ඒ වුණත් ඔබේට දැන් ඒ මනසට පේන්නේ දැන් තියෙන තත්ත්වෙ නෙවෙයි. අර කලින් ඔබ අවසාන වතට දකපු දේ තමයි ඔබ මේ දැන් පේන දෙයක් විදිහට හිතාගෙන ඉන්නේ. පින්නතුනි, අපි වාහනයක් පදවනකොට අපි නිතරම වාහනයේ ඉදිරියෙන් අඩි 50ක් 100ක් ඉදිරියෙන් තමයි නිතරම බලන්නේ. නමුත් අපි වාහනේ හිටගෙන ඉන්නේ රෝද හතර උඩ ඒ ඉන්න තැන වැය වෙලා අවසන්. අපි ගමනක් යනකොට රාත්‍රී කාලයේ ටෝච් එකක් ගහනකොට විදුලි පන්දමක් දැල්වනකොට අපි ඉදිරියටයි ගහන්නේ ඒක. නමුත් අපි කකුල් දෙක තියෙන්නේ අර වැය වෙච්ච ස්ථානේ. මේ හැම තැනදීම පේනෝයි පේනොත්ින අපි කොයිතරම් අනුවන ලෝකයකද මේ ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි වෙච්ච ලෝකෙක ඉන්න අපි ඒ ලෝකයට ප්‍රඥා ලෝකෙ ලබා දෙන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්ම දේශනා කළේ. ඉතින් අන්‍ය අවබෝධය ලැබුකු පමණට අපි දක්ෂ වෙනවා මෙන්න මේ යථාර්ථය කරා ටිකෙන් ටික සමීප වෙන්න. ඒකට ඒකාතිකින් දැනුම තියෙන්නට ඕන. අනිත් අතින් ඒ දැනුම හැකිතාක් දුරට ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕන. ඒ වගේම මේ සම්බන්ධ කරපු දැනුම තුළ හැකිතාක් දුරට සීයෙන් අඛණ්ඩව සීය පාත්වා ගන්නට අපි දක්ෂ වෙන්නටත් ඕන. මෙන්න මේ අඛණ්ඩ ප්‍රතිපලයක් විදිහට තමයි තමන්ගේ සසර කළා වූ ඉන්ද්‍රිය ධර්මවල ප්‍රගුණත්වය සහ මේ ජීවිතයේ උත්සාහය පිනාදී මේ කරුණ සියල්ලගේ මේ කරා සියුමක් විදිහට තමන්ට ක්‍රමානුකූලව දුක නිදහසනට අවස්ථාව ලැබෙන්නේ. මේ පොඩි ප්‍රශ්නයක් ගන්න. ඔබ වහන්සේ කිව්වා අර මදුපින්ඩික සූත්‍රයේ මේ මොකක් හරි අපි දකිද්දී අපි හිතන්න ඕනි මේ ඇත්තම මම මේ අවස්ථාවේ දකින්නේ මේ ඇත්තටම නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ අර මුල් චිත්තක්ෂණ ඒ අවස්ථාව පහුවෙච්ච දෙයක් මේ දැන් පේන්නේ කියලා. ඒ හැරෙන්න හැමදෙයක්ම ඇක්චුලිට නිශ්ශබ්ද වේක නිකන් ඇක්වීම බලන් හිතහම ඉතින් මේ මතිද අපි තව දෙයක් ඒකට එකතු කරොත් ඒ කියන්නේ මම මේ දකින්නේ පරණ දෙයක් හරි ඒ තවත් විතක් මනසේ ඔකට හිතේ කතා එකතු කිරීමක් එතනත් වෙන්නේ. ඔව්, ඇත්තටම දැන් අපි මුලින්ම සඳහන් කළා අපි එක පැත්තකින් සුතමේ ඥානය විදියට අසා දැනගන්නවා, අනිත් පැත්තෙන් කරන දෙයක් ගැන අපි කිව්වනේ. දැන් මේ දෙකේ වෙනස අපි තේරුම් ගන්නට ඕන. දැන් අපි මුලින් මේක කරන්න කලින් මේක අපි යා යුතු ගමන් මඟ සහ යද්දී අපට හමුවන මේ මඟ සලකුණු තමයි අපි මුලින්ම අසා දැනගන්නේ. අපි නොගියපු තැනකට යනවා නම් අපි කලින් අසා දැනගන්නෝනේ, මෙන්න මේ පාරේ මෙච්චර දුරක් යන්න ඕන, ගියහම මේ හන්දිය හමු වෙනවා, මෙහෙම මෙහෙම කියලා අපි අවසානයේ දක්වාම තොරතුරු ටික දැනගන්නවා. ඒ දැනගත්තු කෙනා තමයි මේ මාර්ගේ යන්නේ. ජානතෝ හම්බික වේ පස්සත වාසවණං කයං වදාමි කියන්නේ ඒකයි. ඒ වගේම තමයි මේ ස්කන්ධ පංචකයේ සමුදේවැය බැලීම තමයි කරන ක්‍රියාවලිය. ඒ කරන ක්‍රියාවලිය කරන්න කලින් අපි මේ ගමන් මගේ යා යුතු මඟ සලකුණු ටික තමයි අර මුලින් කිව්වේ. ඒ මඟ සලකුණු ටික දැනගෙන ඉන්න කෙනා තමයි මේ මඟ ගියාට පස්සේ ඕනම හොට විමුක්තස්මින් විමුක්තමේති ඥානං කියපු විදියට තමන්ගේ ආපු මාර්ගයේ සිහි කරන්න පුළුවන්. ආපු මාර්ගයේ සිහි කරය කියන්නේ අය ආපු මාර්ගයේ ඉන්නවා කියන එක නෙවෙයි. ඔහු ආපු ගමන් මාර්ගයේ ඕනම් සිහි කරන්න පුළුවන්. ඒ ලක්ෂණ ටික අපිට මෙනෙහි කරන්න පුළුවන්. ඒක මෙනෙහි එක ඒක වැඩිමමක් නෙවෙයි ඇත්තෙම. වඩන්න තියෙන අපට ස්කන්ධ පංචකයේ සමුදේවැය වඩනකොට තමන්ට ආපු මාර්ගයේ ප්‍රතිඵල ටික පේන එක තමයි ඒ කරුණ විදිහට සඳහන් කළේ. ආමිනාගේ මම ඒකට පොඩි දෙයක් කරන්න. දැන් අපිට මේ සිවුරංග කියපු විදිහට අපි තුම එක තැනක ඉඳගලා ඒ කියන්නේ තමන්ගේ ඇති වෙන හිතේ ඇති වෙන මේවා ඇති වෙන නැති වෙන දැක්කත් එතනේ ඇති වෙන නැති වෙන දකින මම නැති වෙන්නේ නැහැ නේද? ඒ කියන්නේ අවබෝධ කීප විදිහට අවිද්‍යාව නිරෝධ කරගන්න කම් ඒ කියන්නේ යථාර්ථය දකින කම් ඒ කියන්නේ එක තැනින් නම් කොච්චර බැලුවත් මේ දකින මමක් ඉන්නවනේ. ඇත්තෙම මුලදී අපි අසා දැනගන්න මොහොතේ තමන් පිටස්තර කෙනෙක් විදිහට තමයි බලන්නේ මේක දිහා. නමුත් තමන් වඩනකොට වැඩිමෙන් ඉදිරියට යනකොට තමන් දකිනවා මේ තමා මේ වැඩිම ඇතුළු මේ ක්‍රියාවලිය ඇතුළු සමස්ත ක්‍රියාවලියම ස්කන්ධ පංචකය කියන එක දකිනවා. ස්කන්ධ පංචකය වෙනම තියෙන මම මේ පැතින් ඉඳගෙන වඩනව නෙවෙයි. මේ වඩන මොහොතම තමයි තමන්ගේ සමස්ත ජීවිතයම කියන එක දකිනව. තමන් මේ වෙලාවේ සමස්තයම ස්කන්ධ පංචකයෙන් බැහැර දෙයක් කියලා නෙවෙයි තමන් ඒකාත්මික බවට පත් වෙනවා. දැන් මුලදී ඇත්තෙම දැන් මූල ප්‍රාථමික මට්ටමේදී සම්මුති සත්‍යයේ පිහිටලා තමයි අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර දුරලංග හේනපරණිත සුකුමෝලාරික ආදි වශයෙන් දක්වන්නේ. ඒ සියලුම සම්මුතියින් බිඳල යන අවසානයේ වෙද්දී හොඳයි පින්නතුනි, අද මේ පින්නතුන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළා, ධර්ම කරුණු සාකච්ඡා කරා. මේ සියලුම ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අප නමින් මිය ගිය ඥාතීහුද, ඒ වගේම පින් බලාපොරොත්තු යම් තාක් සත්‍යම් මේ විශ්වයේ සිටිත් නම් ඒ හැම දෙනාමත් මේ පිණින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මියගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සමදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් ආරක්ෂා කර දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියනටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මවල ආනිසංසයෙන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ආරණ්‍ය වාසී සියලු ස්වාමින් වහන්සේලාටත්, එවැගේම ස්වාමින් වහන්සේලාට සිව්පස්යෙන් උපස්ථාන කරන සියලු දායක කාරකාදීන්ටත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටමත් මේ උතුම් පින්කම ආනිසංසයෙන් මෙලොව සෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනයේ සැලසේවා. සසර ජීවිතස් සෝපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.